84 වෙනස මොකක්ද කියලා යම්කිසි ප්‍රශ්නයක් ගොඩනැගුණොත් ඒ ප්‍රශ්නය සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවට සම්බන්ධයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒක චිත්තානුපස්සනාවේ ප්‍රශ්නයක්. 100යි 80යි 4 තියෙන වෙනස සරලව කියනවා නම් 100 නිතරම විඥානයේ නිවනවා. 80 නිතරම විඥානයේ කලඹවනවා. යම් කිසි දෙයක් දකිනකොට සිත කැළඹෙනවා නම් ඒක 80. යමක් දැකෙනකොට ඒ දකින දේ තුලින් සිත නිවෙනවා නම් ඒක 100. යමක් ශ්‍රවණය කරනකොට සිත කැළඹෙනවා නම් ඒක 80. යමක් ශ්‍රවණය කරනකොට සිත නිවෙනවා නම් ඒක 100. යමක් දේශනා කරනකොට සිත නිවෙනවා නම් ඒක 100. යමක් දේශනා කරනකොට සිත කැළඹෙනවා නම් ඒක 80. සමහර කට්ටිය ඉන්න කතා කරනකොට නාරවල් එළියට පැනලා දත් මිටි කාගෙන මරණවා කරනවා, දත් කැඩෙන්න ගන්න පොලේ ගන්න උත්සල එහෙම කියලා කියනවා. ඒ අසත්පුරුෂ වචන ඒවා. ඒ කතා කරනකොට අතපය ඔක්කොම දරදඬු වෙලා විරූප වෙලා ඒ කියන්නේ මොකක්ද? එයාගේ සිත කැළඹිලා. අපිට ඒ ඇසිරීම අවශ්‍ය නැහැ. එයාගේ සිත උපරිම කැළඹිලා. යමක් කියනකොට යම් ප්‍රකාශයක් කියනකොට සිත කැළඹෙනවා නම් ඒක 80. ආයස්මතුන් කලේ බින්දද? ස්වාමීන් වහන්සේ ගෙනියනකොට කලේ ලිස්සුවා. එහෙනම් ඒක පාවිච්චි කරන්න තියෙන කාලේ හරි. ඒ කුසලේ ඉවරයි. අකුසල පරිසම් දෙනකොට අතේ තියෙන දේවලුත් නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒක වෙන්න ඇති අතේ තියෙන දේත් නැති වුණේ. හරි කමන්නේ. පරිසම්ෙන් කරන්න මීට පස්සේ. දැන් එයාගේ සිත කැළඹුණාද? මේක 100 සම්මා වාචාව. අර කැස්ස රතු කරලා උත්සල පොලේ ගන්නවා, දත් කැඩෙන්න ගන්නවා, පාත්‍ර පොඩි කරනවා, කුටිය ගිනි තිනවා, පැය 24ක එහෙම කියලා කියනවා. අර අඹර වෙවුලන කුටිය ගිනි තිබ්බොත් කවුරු නැතිලා කුටියට පැනලා ගැව්වොත් මට බය වෙලා. ඒ කතා කරන උන්වහන්සේගේ සිත කැළඹිලා. ඒ වචන හැම එකක් තුනම කැළඹිලා. ඒ කියන්නේ ඒක මිත්‍යා වාචාවක්. ඒක 80. ඒ කතා කරනකොට උන්වහන්සේ නිවෙනවා. උන්වහන්සේ නිවෙනවා. ඒකට කියන සතිය කියලා. 100. 100 සිත නිවනවා. 80 සිත කලඹනවා. එච්චරයි 100ටයි 80ටයි තියෙන වෙනස. මේක සරල උත්තරයක්. ක්‍රියා කරනවා. කකුල වැදෙනවා. ඕ බලන්න මේ මේසේ කවුද දන්නේ මෙතන දැම්මේ. දැන් ක්‍රියාව තුල එයා කැළඹිලා. ක්‍රියාව තුල කැළඹිලා. මේසයක් තියෙන මේතරේ අන්නේ. තව කෙනෙකුට වදින්න පුළුවන් පැත්තකින් කියලා. එයා බේරිලා යනවා. එයාට වැදුන්නේ නැහැ. හැබැයි මම බේරුණාට තව කෙනෙක් බේරෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඒක පැත්තකින් තියලා යනවා. දැන් එයා නිවුණානේ. මේසෙට කකුලෙන් ගැව්වෙත් නැහැ. මේසෙ අල්ලලා පොළේ ගැව්වෙත් නැහැ. ඒකේතර තියපු කෙනාට බැන්නෙත් නැහැ. මොකවත්ම නැහැ. එයා නිවිලා. එයා කැළඹුන්නේ නැහැ. ඒ කැළඹිච්ච නැති නිසා ඒ ක්‍රියාවේ කම්මන්තය 100. වැදිච්චකම ඕ මේසෙ කවුද දන්න ගත්තා පොළේ ගැව්වා මේසෙ කෑලි තුනකට ගියා. අර මේසෙ තියපු කෙනාට පතුරු යන්න බයිනවා. මේ වේදනාව හිවර වෙනකම බයිනවා. ඒ කැළඹිල්ල. ඒකට කියන 80 කියලා. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන 6 නිවීමට ගෝචර වෙන හැම මොහොතෙම 100 පවතිනවා කියලා භාවනා යෝගිය දැනගන්න ඕනේ. අසකන දිව නාසය සමසිත කොයි වෙලේද කැළඹෙන්නේ? ඒ කැළඹෙන හැම මොහොතෙම මම 80න් ඉන්නවා කියලා ඒ තාපසය දැනගන්න ඕනේ. ඒක තමයි සමීකරණේ. 100ක් පවතින හැම මොහොතෙම ඒ පවතින ආයතනය අනිවාර්යයෙන්ම නිවෙනවා. ඒ නිවීම තුළින් තමයි ඒක 100 බවට ඔප්පු වෙන්නේ. 80ක් පවතින හැම මොහොතෙම ඒ පවතින ආයතනය කැළඹෙනවා. ඒ කැළඹීම තමයි 80 කියන බවට සාක්ෂිය. සම්මා සතියයි සම්මා සමාධිය අතර ස්වාංශ කොයි වගේ වෙනසක් තියෙනවද? සම්මා සතිය කියලා කියන්නේ 100ෙන් දකින්නවා කියන එක. ඒ සදකින් 100ෙන් නිදාසනවා කියන එකයි සමාධිය. සතියෙන් දකින්නවා. ඔබ වහන්සේව සතියෙන් දකින්නවා. සම්මා සතිය. ඒ දැකපු දැක්මේ මම නිදාස් වෙනවා. ඒ මතකේ මම නිදාස් වෙන අයින් වුණා. ඒක සම්මා සමාධිය. මුද වෙලාවට කලින් පුරුදු කරලා තිබුණේ. නැත්නම් මට දැන් පාත්‍රය අරගෙන කැලෑපයින්ද වෙන්නේ. සමාධියෙන් ඒ 100 එයාට අයිමි වෙනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අවදි වෙලා සම්මා සමාධියෙන් අවදි වුණාම කියන භාග්‍යතුන් වහන්සේ එන වැදුනා. ආ කොතනද? අර එනට. ඔබ වහන්සේ දන්නේ නැද්ද? මට ඇහුන්නේ නැහනේ. ඇයි? ඇසීම නිරෝධ වෙනවා. පෙනීම නිරෝධ වෙනවා. හැඟීම නිරෝධ වෙනවා. දැනීම නිරෝධ වෙනවා. ඒ කියන්නේ සියලු දේවල්ම නිදාස් වෙනවා. සියලු දේවල් හඳුනා ගන්නවා. සම්මා දිට්ඨිය, සම්මා සෝතිය, සම්මා කම්මන්තය, සම්මා වායාම, සම්මා සතිය, සම්මා වාචාව. ඇයි? සියෙන් අඳුනා ගන්න. අඳුනා ගත්තාම සිය. ඒ අඳුනා ගත්ත දේ නිදාසුනාම, නිරෝධුනාම සමාධිය. සමාධිය තුළ පැවැත්මක් නැහැ. සිය තුළ පැවැත්මක් තියෙනවා. වෙන මොකක් ප්‍රශ්න තියෙනවද? නැවතිච්ච වතුර හැමෝම කියන වැවේ වතුර නැවතිලා තුනේ. සමවැදිලා බලනකොට වැවේ වතුර නැවතිලා නැහැ. පෘථිවිය භ්‍රමණයට සාපේක්ෂව වතුර භ්‍රමණය වෙනවා. හැබැයි ඒක මනින්ද මීටරයක් නැහැ. සමවැදුනම එයා දන්නවා මේ වතුර කැරකෙනවා කියලා. හැබැයි ඒ වතුර කැරකෙන බව මාළුවා දන්නෙත් නැහැ. තාපසයා දන්නවා වතුර කැරකෙන. ඇයි? පෘථිවිය භ්‍රමණය වෙනවා නේ. හැම අණුවක්ම භ්‍රමණය වෙනවා. වතුර අණු භ්‍රමණය වෙන්න එපාය. එහෙනම් වැවේ වතුර ඒ දිශාවට දකුණෙන් වමට වතුර කැරකෙනවා. හැබැයි ඒ කැරකෙන වේගය මනින්ද බෑ. හැම වස්තුවක්ම භ්‍රමණය වෙනවා. ටිකක් එක කියලා විවේක දුන්නේ ඇයි දන්නවද? ඒක හොඳට තේරෙන්න ඕන නිසා. පෘථිවිය භ්‍රමණය වෙන නිසා හැම වස්තුවක්ම භ්‍රමණය වෙනවනේ. හැම වස්තුවක්ම භ්‍රමණය වෙනවා. වැවේ වතුර වැවක් ඇතුළේ දැන් වළේනේ තියෙන්නේ. ඒකත් භ්‍රමණය වෙනවා නම් ඒ භ්‍රමණය හොයාගන්න බෑ නේද? ඒ විදියට තමයි මේ කයි වතුර යන්නේ. එයා කිසිම දෙයක් කරන්නේ විශ්වයේ රිදම් එකට, විශ්වයේ භ්‍රමණ වේගයට සාපේක්ෂව, ඒ වේගයට සාපේක්ෂව මෙයා ගමන් කරනවා. ඒක මනින්න බෑ. ඒක අර ප්‍රතිසතය 80යි ප්‍රසර එක 120යි 150යි කියලා කියන්නේ එහෙම එකක් නෑ. ඒක සමහර විට බොහොම අවමෙන් බිඳුව කියලා කියන්නේ අංකයක් නේ. බිඳුව කියන්නේ තංකයක් තමයි. ක්‍රියාවක් තමයි. ඍණ කියන්නේ ඒකත් ක්‍රියාවක් තමයි. නේද? ඍණ මට්ටම් වලින් මේක භ්‍රමණය වෙනවා. හැබැයි ලෝකේ හැම හණුවක්ම භ්‍රමණය වෙනවා. පෘථිවිය භ්‍රමණය නිසා එන මේ ඔක්කොම භ්‍රමණය වෙනවා. එතකොට ලේ හණු භ්‍රමණය වෙන්නේ නැද්ද? දැන් බලන්න මේක ටිකක් සියුම් වැඩි. ලේ ධාතුවක් තියෙනවා. බටයක් තියෙනවා. ඒකට කියන රුධිර නාලිකා කියලා. ඒ වචනේ ටිකක් ගැඹුරුයි. ලේ බටය කියමුකෝ. ලේ බටය තුළ ලේ තියෙනවා. පෘථිවිය භ්‍රමණය වෙන නිසා ලෝකේ තියෙන හැම වස්තුවක්ම හැම අණුවක්ම භ්‍රමණය වෙනවනේ. දැන් ලේ ධාතුව භ්‍රමණය වෙන්නේ නැද්ද? භ්‍රමණය වෙනවා. මේක භ්‍රමණය වෙනකොට ඒ තරංගෙන් පීඩනයක් ඇති වෙන්නේ නැද්ද? ඒ පීඩනයට අරයා තල්ලු වෙනවා. අරයා භ්‍රමණය වෙනවානේ. ඒ පීඩනයට අරයාව තල්ලු කරනවා. දැන් ගමනක් ඇති වෙලා නැද්ද කටියට? හැබැයි ඒක මනින්න බෑ. ඒ නිසා ඒගොල්ල කියනවා මෙයා මැරිලා මෙනව තියලා. තාපසය සමාධිලා කියනවා නෑ, ලේ ගමන් කරනවා. තාම මෙයාට බණ තියෙනවා. කොහොමද කියන්නේ? සම්මා සමාධිය ඉන්නේ. සම්මා සමාධියනේ. අවදි වුණාම එයා කතා කරයි, පොඩ්ඩක් ඉන්න එතකම් කලබල වෙන්න බෑ. නෑ නෑ, එයා මේ එම්බම් කරන්න ඕනේ, එයා වල දාන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න කලබල වෙන, එයා ඉන්නවා තාම. ඇයි? අර මීටර වලට පේන්නේ නෑ. ප්‍රඥාවට විතරයි ඒක පේන්නේ. ඇස් දෙක වැව්වාම පේනවද නැද්ද කියලා වහම තාපසේ කිටේ එයාට පේනවා. එයාගේ ගෝලයන්ට සැකයි මෙයා බොරු කියනවා කියලා. පස්සේ ගෝලියෝ කියලා තිනවා, ඔබ වහන්සේගේ ඇස් දෙක අපි පොඩ්ඩක් බඳින. අන්දනයක් අරන් අතරට විතර නැව්වාම පටිය ගොඩක් මාතයි. හොඳට වෙලලා ඊට පස්සේ ඕම කියනවා. ඇයි මට සැර කරන්නේ? ආ, ඕම කියනවා. දෙවතාවක් සැර කරන්න දදන්නේ. ඒක කට්ටි බලන්න, මේක කොහොමද මේ තාපසයට පේන්නේ? එයා මේ චක්කු භාවනාව කරලා කරලා කරලා 94 තින ඉඩසෙන් බලන්න පුළුවන් විදිහට මේක දිනු කරලා. මේ ලෝකේ කිසිම තරංගයක් නවතින්නේ නැහැ. මේ පිටියේ තරංගයක් වැදුනාම මේ 94න් එක යනවා. මෙතන ටැංකියක් ඇදලා වතුර පිරවම ඇතුළට සීතල දැනෙන්නේ නැද්ද? වතුර වලට යන්න පුළුවන්. ඇයි? සිතවිල්ලට යන්න බැරි. තරංගයට යන්න බැරි. ඒ යන තරංගය 90 නම් ඒ 90 වලේ රූපය, වර්ණය, ගන්ධය, රසය, ඕජා ඔක්කොම තියෙනවනේ. ඒකේන ಗುಣ 31ම තියෙනවනේ 90ක. එතකොට මේ 94න් මේකෙන් යන්න පුළුවන් නම් ඇයි අපේ 90ට ඒක යන්න බැරි? යනවා. ඒක ගෝචර කරගන්න අපි දිනුන වෙලා නැහැ. ඇස්වල තියෙන්නේ සෛල. ඒ සෛලවල තුඩ තියෙන තියුණු භාවයට අනුව තමයි අර එළියට යන තරංගේ නැවත එනකොට වදිනකොට එයා දැනගන්නේ, අඳුනගන්නේ. අර තාපසයා චක්කුව දිනුන කළ දිනුන කළ දිනුන වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් ඈ වැව්වාම මේ මසෙන් ඒ පියනේ වැවුනට පස්සේ ඒ මස් සෛල හතරින් එයා බලනවා ඒක. ඈ වාගෙන ඉන්න කොටත් ඒක ඔක්කොම පේනවා. ඇයි? අස්සරින් බලනවා එයා. එච්චර දිනුන වෙලා. රෙදි කෑල්ලකින් බැඳාමත් ඒ රෙදිවලත් අනු තියෙන ඒ අස්සරිනුත් එයා බලනවා. එච්චර දිනුන වෙලා. නමුත් ලෝකෙට කිව්වම ඒගොල්ල කියන මේ ඇස් වැව්වම පේන්නේ නැහැ. ඇත්ත. ඒගොල්ලන්ට සාපේක්ෂව ඒක ඇත්ත. නමුත් තාපසයට සාපේක්ෂව ඒක ඇත්ත වෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මේකට ආන්න පුළුවන් Earth swelling 150 කියලා කියමුකෝ මෙච්චර ප්‍රමාණයක් තමයි කනට ආන්න පුළුවන්. ඊට වඩා වුණොත් කන පුපුරනවා. ඊට වඩා අඩුවෙන් යවුනොත් ඇහෙන්නෙම නැහැ. දැන් ආවට බල්ලට සියුම් දේවල් ඇහෙනවනේ. මොන රට සියුම් දේවල් ඇහෙනවනේ. එතකොට මේ කනේ තියෙන සෝතය, ඒ කම්බරය භාවනාවකින් දියුණුවකින් දියුණු කරලා අර බල්ලගේ තත්ත්වෙන් ආවොත් දැන් අපට සාමාන්‍ය මීටර 100යි නේ ඇහෙන්නේ. දැන් බල්ලට කිලෝමීටරයක් ඇහෙත ඇහෙනවනේ. දැන් කිලෝමීටරයක් ඇහෙත අපිගෙන කතා කරන එක අපට ආගෙන ඉන්න පුළුවන්. අබැයි ඊට වඩා සියුම් සත් ඉන්නවනේ. ආවා වගේ ඊට වඩා සියුම් සත් ඉන්නවනේ. ඊහි තත්ත්වෙ මේක දියුණු වෙනවා. එංගලන්තයේ සාකච්ඡාව මේ ඉඳලා ආගෙන ඉන්නවා. මොනවද සාමිනි බණ අහනවා. බණ කොයිද? එංගලන්තයේ මානායක හඳුර දේශනා කරනවා සතර සටිපට්ඨානෙ. එංගලන්තේ දැන් ඔව් ස්වාමිනි රෑනේ ඒගොල්ලන්ට දවල් ඒගොල්ලෝ දැන් සාකච්ඡා කරනවා. ඇහෙනවද මොනවද ඇහෙන්නේ? ප්‍රතිමන්සේ කාරණාව කියනවා. ආලා බලනකොට ඒක හරි. එහෙනම් ඒ ප්‍රමාණය වැඩි වෙලා දිව්‍ය ලෝකේ සාකච්ඡාව මේ ඉඳලා ආගෙන ඉන්නවා. එහෙම තාපසයක් ඉන්නවා. බාබාජිට දිව්‍ය ලෝක හතරක විතර බණ අහන්න පුළුවන්. පල්ලයන් හතරක. ඒ සාකච්ඡාලෝක මේ ඉඳලා ආන ආලකෙන ඕම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන දිව්‍ය ලෝකේ ආවල්තලේ. ස්වාමිනී මොකද දන්නේ? ඇයි මේ ලෝකයේ කිසිම තැනක ස්ථිර දෙයක් නැත්තේ කියලා සාකච්ඡා කළා දැන් බැරි ගයලා ඉන්නේ. ස්ථිර දෙයක් මේ ලෝකේ තියෙනවා පින්වත්නි. ගතන ස්වාමිනී ඒකේ ඔයාලට කියන්න ඕනේ. අපි ඒගොල්ලන්ට ඒක කියනවා. ඊට පස්සේ ගෝලේ කානවලු ස්වාමිනී මොකද ස්ථිරත්වය? කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒ අස්තිරත්වය ස්ථිරයි. දෙවිවරු දන්නේ නැහැ. අපි ගීල්ලා එක කියන්න ඕනේ. කලබල වෙන්න එපා. ස්ථිරයක් තියෙනවා. කලබල වෙන්න එපා. බලන්න දිව්‍ය ලෝකේ කතා කරන සාකච්ඡා කරන ඒවත් පල්ලේ ඇඳලා ආගෙන ඉන්නවනේ. රේඩාර් ටෙලස්කෝප් ඔක්කොම පරාදයි. ඒ කියන්නේ මේ පංචේන්ද්‍රියට පුළුවන්ලු හිතරම් දිනු කරන්න. ඒවට ධාන තියෙනවා, භාවනා තියෙනවා. තාපසයා ධානේ වළඳලා මේකයි කරන්න ඕනේ. මේවා වඩන එක. අර 10කේ ආවෙන ආවන රුපියල් 500ක් අඩා ගන්න තිබුණා. ඕකනේ වඩන්නේ තාපසයා. ඒක අකුණු වදින එන වදින එකක් නේ ඒ වඩන්නේ. ඒක සාපයක් ඒ වඩන්නේ. අර 10ක සෑහෙන කාලෙක ආවනම් 5000කල සුවර්ම එන්නේ ඉතන. බලන්න ඒ වඩන එක. මේ මෙච්චර දේවල් වඩන්න තියෙදි අවශ්‍ය දේ වඩන්නේ අනවශ්‍ය දේවල් වඩන්නේ. ඒ හැම එකක්ම දිනු කළාම ඒ විදිහට පේනවා. ඒ විදිහට තමයි සමාධිය ගත්තාම මේ හැම ඉන්ද්‍රියක්ම වැඩ. හැබැයි වැඩ කරන බව හොයන්න බෑ. වෙනාලු වැඩ හොයන්න බෑ. වෙනාලු කොහොමද වැඩ කරන්නේ? ආස්වාස ප්‍රාස්වාස කරනවනේ අපි. උස්ම දැන් අයියෙන් ගන්නවනේ. ඇයි? ඒ ගන්නේ කයට අවශ්‍ය ප්‍රමාණය වැඩියෙන් අවශ්‍ය නිසා. සමාධියේදී කය අවශ්‍යතාවය සාමාන්‍යයෙන් 100ට 100ක් අවශ්‍ය වෙන තැනට 100ට 0.5ක් වගේ අවශ්‍යයි. මොකද්ද මේ 0.5 කියලා ගත්තේ? ඒ සමීකරණේ කොහොමද ගත්තේ? ඒ ගාන කොහොමද තීරණය කළේ? ඇයි ප්‍රාණවායුව තියෙන 100ට 0.5යිනේ ඔක්සිජන්. ඒ ප්‍රමාණයට මෙයා ඇඩගෙනවා. විශ්වයේ 0.5 තියෙන ඔක්සිජන් ඒ ප්‍රමාණයට මෙයා ඇඩගෙනාම සම්පූර්ණම අවශ්‍යතාවයේ 100ට 0.5යි. හැබැයි ආශ්වාස කරනකොට එයා විනාඩියකට 20වතාවක් විතර උස්ම ගන්නවා. 15යි ගන්න ඕනේ සමීකරණයට. එයා 20ක් 30ක් 40ක් විතර ගන්නයි. එයාට 100ට 80ක් ඕනේ, 80ක් ඕනේ, 90ක් ඕනේ. සමාධියේ විතරලු විශ්වයේ රිදම් එකට, විශ්වයේ සමීකරණයට එයා සමාන වෙන්නේ. එයා විශ්වයට සමානයි. එතකොට එයාට ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ, ප්‍රාණවායු අවශ්‍ය වෙන්නේ වායු ගෝලයේ තියෙන ප්‍රාණවායුවට සාපේක්ෂව. වායු ගෝලයේ තියෙන 100ට මේ අංශක මේ 100ට මේ පහක් ඒ පාට මේ කැඩගෙනවා. 0.5 නම් 0.5ට ඇඩගෙන 0.5 උස්ම වලින් ගන්න බෑ. උස්ම ගත්තොත් 10ක් 20ක් 25ක් වගේ එන්නේ 100ට. 0.5 නම් උලන් අමන වේගයට ඇතුල් වෙනවනේ. ඒ වේගයට ඇතුල් වෙන ටික තමයි ගන්නෙ. වෙනාලු පිම්බෙන්න බෑ කියලාන්න බෑ. පිම්බුනොත් එළියෙන් හැදෙන ප්‍රමාණය වැඩි. හැකිලුනොත් තල්ලු කරන ප්‍රමාණය වැඩි. එයත් ඒක ඇකිලෙන්නේ නැහැ. සෛල භ්‍රමණය වෙනා පෘථිවිය භ්‍රමණ වේගයට ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව ඒ ටික ඔතා ගන්නවා. අවශෝෂණය කරගන්න. නිකම් භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව අර නිකම් ඇතුල් වෙන හුලං ටික එහෙමම ගන්නවා. එයා ආස්වාස ප්‍රාස්වාස කරන මේක දන්නේ තාපසයා විතරයි. අර කටේ තියලා බලනවා නෑ මැරිලා. මැරුණා නම් උස්ම මේ උණුසුම යන්නේ නැත්තේ ඇයි? වැටෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ යාට පණ තියෙන එකවත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. වෙනහළු වැඩ කරනවා. කොහොමද වැඩ කරන්නේ? 0.5 ඔක්සිජන් වලට මේක සමවැදුනාම විශ්වයේ ක්‍රියාකාරීත්වයට මේක සමාන වුනාම ඒකට සාපේක්ෂව උෂ්ම ගන්න බෑ යාට. උෂ්ම ගත්තොත් වැඩි. ඒ නිසා ස්වභාවික උලන් ඇතුල් වෙනවා නායට. කූරෝල යනවනේ. ඒ ස්වභාවික යන ප්‍රමාණය ස්වභාවික ප්‍රමාණය වෙන එකෙන් හොතා ගන්නවා. අවශෝෂණය කර ගන්නවා. එහෙම තමයි වෙන්නේ. අග්නියාසියත් වැඩ කරනවා. හැම එකක්ම වැඩ කරනවා. ඒ ප්‍රතිශත එකක්වත් වන්න මීටර හොයාගෙන නැහැ. මීටර හොයාගෙන තියෙන්නේ මොකද? ගාගෙන ඔළුව පලාගෙන ගියාම පෙසරක බලම 300යි. හොඳටම තරහා ගිහලා. ඒක හොයන්න තියෙනවා. නිමිච්ච කෙනාගේ හොයන්න කිසිම මීටරයක් නැහැ. තපස්වරුන්ට කියලා උපකරණ හොයාගෙන තියනද නැහැ. ඔක්කොම කැළමිච්ච මිනිස්සුන්ට මෙන්න උපකරණ හොයලා තියෙන්නේ. නිමිච්ච කට්ටියට නැහැ. සම්මා සමාධිය ඉන්න කෙනාගේ ඒ ලේවල ප්‍රතිශතය කවුරුත් දන්නේ නැහැ. දවසට ග්ලූකෝස් මෙච්චරක් ඕනේ. ඒක කලබල වෙලා පුදුජනකනකට සාපේක්ෂව. මාසකන ආහාර මොකවත් ගන්න නැහැ. වතුර ගන්නෙත් නැහැ. භාවනා වෙන. දැන් එයාට දවසට මෙච්චර ග්ලූකෝස් ඕනේ. ආහාර 350 ග්‍රෑම් ගන්න ඕනේ. කිරි ගන්න ඕනේ. බිත්තර ගන්න ඕනේ කියලා වට්ටෝරු හදන්න පුළුවන්ද? ඒක එයාට ගැලපෙනවද? එහෙනම් මේ වට්ටෝරු හදලා තියෙන්නේ මේ උපකරණ හදලා තියෙන ඔක්කොම පුදුජනකනකට සාපේක්ෂව. ඒකයි තාපසියා තපස්කම කරන්න එයාගේ පුදුජන ස්වභාවය අඩු වෙන්න අර විද්‍යාවෙන් අර උපකරණ වලින් එයා සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. එයාව චෙක් කරන්න බෑ. එයාට බේත් නෑ. එයා නිදහස් වෙච්ච කෙනෙක්. අවදි වෙන්නේ කියලා හිතනකොට නිරෝධයට දින 7යි 10යි ඒක විශ්වාස දිනවා. දින 7ෙන් අවදි වෙනවා. දැන් සමාධිය හොඳට වැඩිච්ච කෙනෙක් තාපසෙක් මොකද කරන්නේ? මම සමාධියට ගිහිල්ලා එත උදේට ඇරෙනවා. සංකල්ප දැම්මට පස්සේ තමයි සමාජිය ඇක්ටිව් වෙන්නේ. එතකන් ඇක්ටිව් වෙන්නේ නැහැ. සිම් එකක් දැම්මට කෝල් ගන්න පුළුවන්ද? ඔන් කරන්න එපා. ඒ වගේ ආ සංකල්ප දැම්මට පස්සේ සමාජිය වැඩෙනවා. වැඩුණාට සිතිවිලි ඔක්කොම අයින් වෙනවා. අර අදාපු සිතිවිලි යනවා එළියට යනවා. ගියලා මේ විශ්ය එමෙතනම ඇතිලා කරලා හරියට එත උදේ වෙනකොට ආපහු යා කරකිරලා වදිපද. ඒ ගැස්ම යා දන්නේ. පොඩිට ගැස්සිලා ප්‍රමාණිකුල සිත අවදිලා පොඩ ශබ්ද ආරමයේ ඔක්කොම දැනිලා සීතල පොඩ. එතකොට දැන් දන්නවා එයා අවදි වුණා කියලා. ඊපස් ඇස්සල බලනකොට හරියට පාට. ඇයි? පාට අවදි වෙනවා කියලා සංකල්පය දැම්මා. ඒක තරංග එළියට ගිහිල්ලා නැවත හරියටම පාට වෙලා වදිච්ච තමයි යා. ඒගොල්ලන්ව පාලනය කරන්න විශ්වය. එයා රිමෝට් එක තියෙන විශ්වය. එයා අවදි වෙන්නේ නැහැ. එයා අවදි විශ්වය කරවනවා. තමොක ප්‍රශ්නයන්නේ සිටිවිල්ලක් නැත. යා කොහොමද අවදි වෙන්නේ? යා සංකල්ප දානකම් සමාධිය වැඩෙන්නේ නැහැ යාට. සමාධියට යන්න බෑ. එහෙම සමාර්ථ සංකල්ප දාන්න නැතු සමාධියට යන්න බල යන්නේ නැහැ. ඇයි? එයාට ආරම්භය තවසහනයක් කියලා එකක් දුන්නොත් ඉතින් මැද යට ඉස්සෙන්න පුළුවන්. අන්ත දෙක බැලන්ස් කරන්න ඕනේ. කෙළවරම පස්සෙ මැද ඉස්සෙනවා. ඒ මැද ඉස්සීම තමයි සමාධිය. එහෙම නැත ඉස්සෙන්න බෑ. ඒකාන්තයක් කරේ නැත්නම් යට ඉස්සෙන්න බෑ. එයා මේ හන්තියේට බර වෙලා පවතිනවා. බර වෙලා පවතිනකම් බැලන්ස් වෙන්න බෑ. ඩග්ගල කියන ධම්මම සමාධියට යනවා. ලබන සතිය මං හැරෙනවා. ලබන සතිය මාව හම්බෙන්න මගේ ගෝලයේ කෙනවා. එන්න එයා ඉන්නේ දවල්ට උදේට මං හැරෙනවා කියලා දුන්නම මේ අන්තයාපකම අර මේම කිලිච් එක ඕම වෙනවා. බැලත්නම ඩග්ගල අතුරු දානවා. හරියට ඒ වෙලාව වෙනකොට එයා වදිනවා. ඇයි අර සිටිවිල්ලට ඒ තරංගල වැදුනාම ඒ වදිනේ කෙලිම පාන අණුවට. පාන අණුවකම සමාධියල ප්‍රාණ අණු රැඳුනාම ගමන වේගය වැඩි වෙනවා. වැඩි වෙනකොට ප්‍රාණ ශක්තිය ධාරිතා ක්‍රමානුකූලව උඩ යනවා. උඩ යනකොට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැනීම ආවම එයා වදිනවා. අවදීලා බලන දැන් තව ටිකින් ඉනවා. බලනකොට ගෝලයා ඉනවා. ඉස්ස කතා කරනවා. කතා කරලා නැවත යාට ඉතන මාසයක් විතර ඉමු. විවේකයෙන් ඉමු මේක හරියන්නේ නැහැ කියලා. ආ ඉතන මම මේ මාසේ ඉවර වෙලා ලබන මාසේ ආවල් දවසේ ආවල් වෙලාවට ඇරෙනවා කියලා සංකල්පයක් දැම්මකම ආයි අර්ථිත අන්ත දෙකෙන් බැලන්ස් වෙනවා. බැලන්ස් වුනාම ප්‍රමාණිකුල අර්ථ සමානයි. නිල අතුරු ගන්නවා. ඉතියා ඒම මන ගාග වායසට යන්නේ. ඇයි ශක්තිය වැය වෙන්න එපා වායසට යන්න. බඩගිනිය දෙන්න ශක්තිය සැය කරන්න එපා. බඩගිනිය දෙන්න පිපාසෙන්න තියෙන වතුර ටික වැය වෙන්න එපා. මොකවත් වෙන්නේ නැහැ. ඒ ඉන්න මට්ටමෙන් එයිම මෙන්න වඩන්න ආසයිද? ආත්මෝධයට කියලා නිරෝධකත් එක වඩලා ඒක දැනුණොත් ජීවිත වෙන මොකවත් වඩන්න හම්බෙන්නේ නැහැ. මට එන්න තිබුණා අවුරුදු ගාන මම වෙන මොකවත් වඩන්න. මට වඩන්න බෑ. ඒකට තියෙන අත්දැයි වීම අර කුඩුකාරය හොඳයි කියලා මට හිතුණා. ආයි නිකන් කියලා වැඩක් නෑ. ඒකට වචන හිතෙනවා මේ ප්‍රශ්න ඔක්කොම උත්තරේ සම්මා සමාධිය. සමාධියම විතරේ ගිතනවා. හැබැයි සමාධියන කටි පිළිනුවම් බාන්නේ. එතකොට තමයි තේරෙන්නේ එතන පොත්තක් තියෙනවා. එතන කතවල තියෙනවා. දෙදක් තමයි ඔබ. එහෙම තමයි දීතියක් කියන්නේ. සමාධියක් කියන්නේ ලෝකයේ හැමදේම තේරෙන්න. හැබැයි පෙර සංසාරේ 99.9යි මේ ටිකක් කියලා තවත් පොයින්ට් 9කුත් තියෙනවා. ප්‍රඥා පාරමිතා වැඩිලා. දැන් යාට සමාධිය වඩන්න ඕනේද? එයාට ප්‍රඥාව නිකම් පාල වෙනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ හොඳට සිල්වත් වෙලා, ගුණවත් වෙලා, පිළිවෙලට ජීවත් වෙලා සමාධිය වඩලා සමාධිය තියාම යාට ප්‍රඥා පාල වෙනවා. මේ නාම රූප කොහොමද රඳර ගන්න පුළ. හැබැයි පෙර සංසාරේ ගොඩාක් ප්‍රඥා පාරමිතා පිළිලා නම් ඇහෙනකොට rahat වෙනවා. හැබැයි ප්‍රඥා අධික rahat වෙයි. හැබැයි සමාධිය වැඩි වෙන්නේ නැහැ. ඇහෙනකොට බණ හාගෙන ඉතිය rahat වුණා. හැබැයි කතා කරලා බේරෙන්න බෑ. ඒ තරම් ප්‍රඥාව. ඇයි? පෙර සංසාරේ වඩලා. වඩලා නැති නිසා තමයි වඩන්න කියලා කියන්නේ. වඩප කට්ටියට මේක අවබෝධ කරගන්න කියලා විතරයි කියන්නේ. මේම ධර්මයක් නේ මේක වටහා ගන්න කියලා කිව්වම එයා ඉතිපස්සේ rahat වෙනවා. ගැඹුරු උත්තරයක් දෙන්න මගේ ශ්‍රාවකයන්ට ඒ කාලේ දීපු උත්තර ඔක්කොම මට මතකයි. අයිතෝ නිකන් මතක් වුණා. එකක්වත් කියන්නේ ඔබ වහන්සේට තාපික්ෂ එකක් කියන්නේ. අත මම නෙමෙයි. අත මම නෙමෙයි. කන මම නෙමෙයි. වචනය මම නෙමෙයි. දිවන මම නෙමෙයි. ගන්ධය මම නෙමෙයි. ස්පර්ශය මම නෙමෙයි. අන්තිමට සිත මම නෙමෙයි. මේක මේක හරියට තේරුම් ගත්තම යා සමාධිය කියන්නේ. සමාධිය කියන කෙටිම ක්‍රමය. අත මම නෙමෙයි නෙමෙයි. මේ ඇසේ තියෙන මමත්වය නිරෝධම වෙන්න ඕනේ. ඒක අයිමි වෙන්න ඕනේ. කන මම නෙමෙයි. කනට එන හැම ශබ්දයක් නිරෝධ වෙන්න ඕනේ. වචනේ මම නෙමෙයි. කටක් නැහැ කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ. කය මම නෙමෙයි. කිසිම චලනයක් නැති ක්‍රියා විරහිත බවටපත් වෙන්න ඕනේ. සිත මම නෙමෙයි කියනකොට කිසිම සිතවිල්ලක් නැති ශුන්‍ය බවටපත් වෙන්න ඕනේ. ගියා. එයා ගියා. එයා වායි ගන්න බෑ. අර සිතවිල්ල එනකන් එයාට එන්න බෑ. මේක තමයි කෙටි ක්‍රම. එක අරමුණකින් යන්න පුළුවන්. එක පාටම මෙතන ඉඳලා මොකවත්ම නැහැ කියන තැන මොකවත්ම නැහැ කියන තැනට සමවැදිලා එතන පදම්පත් වෙනවා. තැන්පත් වෙච්ච එකම මේක ගියා. තප්පර 15ක් 20ක් යයි උන. ස්ථග්ගල සමාධියට යනවා. එහෙම නැත්නම් අර ක්‍රමානුකූලව අරක යන්න ඕනේ. ආයතනෙන් ආයතනෙට සමාදි වෙන්න ඕනේ. ආයතන අයනේ සමාදි වෙන්න. සමාදිය කියන්නේ ආයතන අය සමාදියා. සමා සමාදිය කියන්නේ ආයතන වල සමාදියා. ඒතර එක එක ආයතන වලට සමාදිය කියගෙන කියන්නේ යන්න ඕනේ. එකින් එකට සමාදි වේගෙන යන්න ඕනේ. එක පාට යන්න පුළුවන් නිතර නිතර සමාදිය වඩලා වඩලා වඩලා හොඳට පුරුදු වෙච්ච කෙනෙකුට එච්චර නෑ. මේකෙන ආයතන ඔක්කොම මේකෙන් එකිනෙකට නිරෝධ කරන්නේ මොකවත් නැහැ කියන එකට සමවැදුණා මේ කතරියා. ගල මොකද්ද තේරෙන්නේ නැතුව ගියා. අර සී නැති වෙන්නේ. ඒ වගේ එකක් වෙනවා යට. එකපාරට මොකද්ද තේරෙන්නේ නැතුව ගියා. එහෙම මිට්ටය. අයි සඳම අර ගහගෙන කතා කි. ගහ තේරෙනකොට. ගහ සිතක් නැහැ ගාට. ගාට සමවැදිලා බලනකොට ගාට දැනෙන්නේ කොහොමද කියවම වැස්ස වයින්නවා. වැස්ස වයින්නවා වැස්සට තෙමෙනවා. බලන්න ගාට සමවැදිලා බලනකොට ඒ තරංගගෙන පණිවිඩය වැස්ස වයින්නවා වැස්සට තෙමෙනවා. මනුස්සයෙක්ට සමවැදිලා බලනකොට වැස්ස වයින්නවා මම තෙමෙනවනේ. ඕක විතරනේ අදන්න තියෙන්නේ. වැස්සට තෙමෙනවා. දැන් මේ මනුස්සයර ප්‍රශ්නයක් තියෙනවද නැහැ? එයාත් ගාත එකයි. එයායි ගායි දෙකක් බවට පත් වුනේ වැස්ස වයින්නවා. අර අතන දෙන්නම එකයි. හැබැයි දෙවනි සංකල්පයේ දෙයක් ඉනවා මම තෙමෙනවා. ඒ නිසා එයා ඉන්නවා වැස්ස නවතිනකන් ඉන්නවා. ගහ නවතිනකන් ඉන්නේ එයා පාඩුයි වැස්සට තෙමෙනවා. මෙයා කියනවා වැස්සට මම තෙමෙනවා. ඔච්චරයි වෙනස. මේ මේ අඩුව හදාගන්න බැරුව තමයි මේ සංසාරය විඳින්නේ මිනිස්සු. පොඩි කාලේ මගේ කතාවකත් මම කියලා ඇති. සීයත් එක වැකන්දේ වාඩි වෙලා ඉන්නකොට වැස්ස එදා අපිට ඒක තේරුණා. මම තෙමෙනවා කියන සංකල්පය තියෙන්නේ. දැන් මාළු ඉපදිච්ච දවසේ ඉඳලා වතුර එන්නේ උන් කවදාවත් තෙමෙන කතාව කියන්නේ. ඇයි මාළුවට තියෙන අවබෝධය අපිට නැත්තේ? මාළුවට නැති ප්‍රශ්නයක් දැන් අපිට තියෙනවානේ. තෙමෙන්න තැනකට දුවන්න ඕනේ කියලා. එදා අපි මේ වැරද්ද හදාගත්තා. වැකන්දේ වාඩිලා හොඳටම තෙමුණා. මේ සියලුම පරිසරයට එහෙම තෙමෙන්න පුළුවන් නම් වැස්ස වයින්නවා වැස්සට තෙමෙනවා කියන තැන ඉන්න පුළුවන් නම් මමකින් තෙමෙනවා කියන තැන ඇයි මම ඉන්නේ? වැස්සට තෙමෙනවා කියන තැනට මමත් ඉඳලා විශ්ව කොටසක් වෙන්න එපාය. පරිසරයේ කොටසක් බවට පත් වෙන්න එපාය. ඒවා ආර්ය මාර්ගයේ වඩනකොට තාපසයාට එන අවබෝධ. ඒ අවබෝධ වලින් එයා ඒක නිවැරදි කරගන්නවා. එතකොට තමයි තාපසයා සතරමා භූත බවට පත් වෙන්නේ. දැන් ගොඩාක් කට්ටිය කියනවා අපිට සතරමා භූත වගේ පේනවා. සතර මහා භූත වගේ පේනවා. සතර මහා භූත වගේ පේනවා නම් එයා කවුද? එයා සතර මහා භූතයෙක්නේ. එතකොට සතර මහා භූතයේ සතර මහා භූත වගේ පේනවා කියලා කියනවද? මට මාව පේනවා කියලා කියනවද නෑ. මට අනුන් පේනවා කියලානේ කියන්නේ. දැන් එයා මොනවද කියන්නේ? මට මාව පේනවා කියලා කියනවා. එතන දෝෂයක් තියෙනවා. මට අනුන් පේනවා. එතනත් දෝෂයක් තියෙනවා. ඇයි? එයාට එයාව පේන්නේ නෑනේ. එතකොට මට අනුම් පේනවා නම් එයාවත් පේන්න එපාය. එතන දෝෂයක් තියෙනවා. මට මාව පේනවා එතනත් දෝෂයක් තියෙනවා. මමම නම් ඇයි පේන්නේ? පේන්නේ එයාට එයාව දකින්න බැරි නිසා. එතනත් දෝෂයක් තියෙනවා. මමත්වයේ ගැන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මේ මාන්නය කියන ඒ ධර්මතාවයේ අපේ ජීවිතේ අපේ චරිතේ අපේ ඇසිරීමේ සියුම් ලෙස පවතිනවා. ඒක නිරෝධ වෙනකන් රහත් වෙන්නේ නැහැ. අපේ චරිතය තුළින් රහතන් වහන්සේව අපට අඳුන ගන්න බෑ. රහතෙක් ඉන්නවා ඇතුලේ. අඳුන ගන්න බෑ. ඒ රහතා ඇඟිලා ඉන්නේ. මාන්නෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇඟිලා ඉන්නේ. ඒ ඔක්කොම නිරෝධ කරලා අස් කරාම ඒ රහතා එළියට එනවා. එතකොට තමයි ලු තේරෙන්නේ ඒ රහතා වෙන කවුරුත් නෙමෙයි මම්මයි කියලා. ඊට පස්සේ ඒ රහතා ගැන කතා කරන්නේ නැහැ. ඇයි? ඒ රහතමනේ. රහතා ගැන කතා කරන්නේ නැහැ. මේක තමයි අභිරහස. ඒ රාතා මතු කරන්න තමයි මෙච්චර වෙස්සෙන්නේ. ආවාද අනුශාසන මෙච්චර කරන්නේ ඒ රාතාව මතු කරන්න. ඔබ වහන්සේලා තුල ඒ සැඟවිලා ඉන්න රාතන් වහන්සේව ඔබ වහන්සේලාට අඳුරලා දෙන්න. මම අඳුරගත්තට හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම අඳුරගත්තට ඒ රාතා බී වෙන්නේ නැහැ, එළියට එන්නේ නැහැ. ඔබ වහන්සේලා අඳුර ගන්න ඕනේ. එතකොට තමයි ඒ රාතා එළියට එන්නේ. ඒ රාතන් වහන්සේ වඩම්මන්න මේ ආරාධනා කරන්නේ. සරට කතා කරනව නෙමෙයි. ඒ රාතන් වහන්සේට ආරාධනා අපි කරන්නේ. නින්දා කරනවා අපාස කරනවා නෙමෙයි ඒ රාතන් වහන්සේට ආරාධනා කරන්නේ. දඬුවම් කරනවා නෙමෙයි ඒ රාතන් වහන්සේට ඉක්මනට වඩින්න කියලා ආරාධනා කරන්නේ. තෙරුවන් සරණයි.